හවස්වරුවේ කියල දෙන දේශනාවේ නම ඥානවත්තු සූත්‍රය. උදේ ඉගෙන ගත්ත සූත්‍රය නම් මොකද්ද? ලෝක සූත්‍රය. එතුලත් වෙන්නේ මොන පොතටද ලෝක සූත්‍රය? සංයුත්ත නිකායේ දෙවන කොටසට. දැන් දේශනා කරන ඥානවත්තු සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ දෙක කොටසට. පටිච්ච සමුප්පාදය ගැන ඉතාම නිරවුල් අවබෝධයක් ඇති කර ගැනීමට මේ දේශනාව තාමත් උපකාර වෙනවා. මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා විසින්ම සොයාගෙන දේශනා කරන අති විශිෂ්ට දේශනාවක් ඥානවත්තු සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල බොහෝ කාලයක් උන්වහන්සේ වැඩවාසය කළ සවැත්නුවර ජේතවනාරාමයේමයි වැඩවාසය කළේ. චතු චත්තාලීසං වෝ භික්ඛවේ ඥානවත්තුනි දේශිස්සාමි. මහණෙනි, ඔබට මම ඥාන 44ක් ගැන දේශනාවක් පවත්වනවා. හොඳට අහන්ට, නුවණින් විමසන්ට කිව්වා. ඒ ඥාන 44 තමයි උන්වහන්සේ පෙන්නනවා. ටිකක් ඉතින් අමාරුයි තමයි නේද? උදෙත් කසාය බිව්වි, හවසත් කසාය. ඥාන 44ක් අපි බලමු. ජරා මරණේ ඥානං, ජරා මරණ සමුදේ ඥානං, ජරා මරණ නිරෝධේ ඥානං, ජරා මරණ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. ඒ කිව්වේ ජරා මරණ ගැන දන්නා නුවණ, ජරා මරණ හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ, ජරා මරණ නැති වී යන ආකාරය ගැන දන්නා නුවණ, ජරා මරණ නිරුද්ධ කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් ඥාන කීයද? 4යි. ඔය විදිහට ජාතියා ඥානං, ජාති සමුදේ ඥානං, ජාති නිරෝධේ ඥානං, ජාති නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. ඒ කිව්වේ ඉපදීම පිළිබඳව දන්නා නුවණ, ඉපදීම හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ, ඉපදීම නැති වී යන ආකාරය ගැන දන්නා නුවණ, ඉපදීම නැති කිරීමේ වැඩපිළිවෙල දන්නා, වැඩපිළිවෙල ගැන දන්නා නුවණ. දැන් කීයද ඥාන? 8යි. කීයද කියාගෙන යන්නේ අපි? 44ක්. දැන් ඔබට කියන්න පුළුවන්, මාත් එක්ක කියමු බලන්න. මොකද්ද ඊළඟ ඥාන ටික? ඔව්, භවය ගැන දන්නා නුවණ, භවය හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ, භවය නැති වී යන ආකාරය ගැන දන්නා නුවණ, භවය නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් 12යිනේ. ඊළඟට උපාදාන ගැන දන්නා නුවණ, උපාදාන හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ, උපාදාන නැති වී යන ආකාරය දන්නා නුවණ, උපාදාන නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් කීයද? 16යි. ඊළඟට තණ්හාව ගැන දන්නා නුවණ, තණ්හාව හට ගන්න ආකාරය දන්නා නුවණ, තණ්හාව නැති වී යන ආකාරය දන්නා නුවණ, තණ්හාව නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් කීයද? 20යි. ඊළඟට වේදනාව ගැන දන්නා නුවණ, වේදනාව හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ, වේදනාව නැති වී යන ආකාරය දන්නා නුවණ, වේදනාව නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් කීයද? 24යි. ඊළඟට ස්පර්ශය ගැන ඇති නුවණ, ස්පර්ශය හට ගන්න ආකාරය දන්නා නුවණ, ස්පර්ශය නැති වී යන ආකාරය දන්නා නුවණ, ස්පර්ශය නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් කීයද? 28යි. ඊළඟට ආයතන ගැන දන්නා නුවණ, ආයතන හට ගන්න ආකාරය දන්නා නුවණ, ආයතන නැති වී යන ආකාරය දන්නා නුවණ. ආයතන ආයතන නැති වෙන ආකාරය දන්නා නුවණ, ආයතන හය නිරුද්ධ කරන නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. ඊළඟට නාම රූප ගැන ඇති ඥාණය, නාම රූප හට ගන්න ආකාරය දන්නා නුවණ, නාම රූප නිරුද්ධ වෙන ආකාරය දන්නා නුවණ, නාම රූප නිරුද්ධ කරන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් කීයද? ඈ 36යි. හරිද? ආ 36යි. හා ඊළඟට මොකද්ද? විඥානය ගැන දන්නා නුවණ, විඥානයේ හට ගන්න ආකාරය දන්නා නුවණ, විඥානයේ නැති වෙන ආකාරය දන්නා නුවණ, විඥානයේ නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. ඊළඟට සංස්කාර ගැන ඇති ඥාණය, සංස්කාර හට ගන්න ආකාරය දන්නා නුවණ, සංස්කාර නැති වෙන ආකාරය දන්නා නුවණ, සංස්කාර නැති වෙන වැඩපිළිවෙල දන්නා නුවණ. දැන් කීයද? 44යි. බලන්නකො පුදුම බෙදීමක්. මේ තියෙන චතුරාර්ය සත්‍යෙම තමයි. මොනවද? චතුරාර්ය කිසිම කෙනෙකුට බෙදන්න බැරි ජීවිතය ගැන බෙදීමක් මේ. බුදුරජාණන් වහන්සේ නමක්ම තමයි පින්නතුනි මේ ලෝකේ ප්‍රථමයෙන්ම මේ ධර්මයේ අවබෝධ කරගෙන හෙලි කරන්නේ. සම්පූර්ණ මේ අපේ ජීවිත කතාව මේ තියෙන්නේ සමීකරණයකට දාලා. මොකද්ද ජීවිත කතාව? සංසාර ගමන. සංසාර ගමන කියන්නේ මොකද්ද? සංසාර ගමන පවතින්නේ දිගින් දිගට මොන මොන හේතු නිසාද? ඒ සංසාර ගමන ඒ හේතු නැතිවීමෙන් නැති වන ආකාරය, ඒ වගේම මේ සංසාර ගමන නවත්තන වැඩපිළිවෙල, ඒක තමයි මේ විස්තර වෙන්නේ. අපූර්ව විදිහට බෙදලා පෙන්නනවා. සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ කතාව මෙතන තියෙනවා. අපේ ජීවිතේ කතාව සම්පූර්ණයෙන්ම මෙතන තියෙනවා. දැන් බැලුව බැලමට පේන්නේ සමීකරණයක් වගේ නේ. අපි බලමු. අපි දැන් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ පටිච්චසමුප්පාද අංග ටික. ඉස්සෙල්ලාම තියෙනවා මොකද්ද? දැන් මේ ඥානවත්තු සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ පටිච්චසමුප්පාද අංග ටික ඊළඟට එකක් ගානේ තෝරලා දෙනවා. මක් කරලා දෙනවද? තෝරලා දෙනවද? අපිට හිතෙන ඒවා නෙමෙයි මේ කියන්නේ. දැන් මේ විභංග සූත්‍රයේ තියෙනවා මෙතන තෝරලා, මේ ඥානවත්තු සූත්‍රයේ එකක් ගානේ ජරා මරණ කියන්නේ මොකක්ද? ඉපදීම කියන්නේ මොකක්ද? ඈ භවය කියන්නේ මොකද්ද කියලා ඔක්කොම උන්වහන්සේ විසින්ම අර්ථ තෝරලා දෙනවා. කොහොමද ජරා මරණ තෝරන්නේ? ඈ යාතේ සංතේ සංසත්තානං තම්හි තම්මි සත්තනිකායේ, ඒ සත්ත්ව ලෝකවල ඒ සත්ත්වනිකායන්වල ජරා ඈ දිරා යාමක්, වයසට යාමක් වේද, ජීරණතා දිරණ ස්වභාවයක් වේද, ඛණ්ඩිච්ඡං දත් හැලිලා කැඩිලා යාමක් වේද, පාලිච්ඡං කෙස්සාදීෙහි පැලීමක් පැසීමක් වේද, වලිත්ථචතා ඇඟ රැලි වැටීමක් වේද, ආයුනෝ සංහානි ආයුෂයාගේ ගෙවි යාමක් වේද, ඉන්ද්‍රියානම් පරිපාකෝ ඇසකනනාසේ දිවකයාදී මනසාදී මේ ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් වේද එයයි. ඒ කියන්නේ අපි මේ කතා කරන වයසට යාම කියන එක. මහලුනා කියන්නේ ඒක තමයි මේ කියන්නේ. ජරා කියලා කතා කරන්නේ මොකද්ද? මහලු වීම, වයසට යාම. ඊළඟට මරණය උන්වහන්සේ තෝරලා දෙනවා. ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝක වලින් ඒ සත්ත්වනිකාය වලින් සත්ත්වනිකාය චුති වීමක් වේද, චවනතා චුතවන ස්වභාවයක් වේද, බේදෝ ඕ පංචපාදානස්කන්ධී බිඳීමක් වේද, අන්තර දහනං අතුරුදහන් වීමක් වේද? මච්චු මරණං ඔය සම්මුති මරණයක් වේද? කාලක්‍රියා කාලක්‍රියාවක් වේද? කන්දානම් බේදෝ පංචඋපාදානස්කන්ධේ බිඳීමක් වේද? කලේබරස්ස නික්ඛේපෝ. ඕ මේ මృత දේහය, මේ ශරීරය, මේ කය, මේ ශරීරය අතහැර දැමීමක් වේද? ජීවිතින්ද්‍රයස්ස උපච්ඡේදෝ. ජීවිතින්ද්‍රිය නැමැති මේ ජීවිතේ, ජීවිතින්ද්‍රිය අතහැර මේ පණ නැතිවීමක්, පණ ගෙවිලා යනවා. ඒක තමයි මේ කියන්නේ. එතකොට මේ කතා කරන්නේ අපි මේ මරුණා කියන එක, මලා කියන එක මිසක් වෙන මරණයක් නෙමෙයි මේ. ක්ෂණික මරණයක් නෙමෙයි මේ. මේ ඉපදිච්ච කෙනා මැරෙන එක තමයි මේ කියන්නේ. ඉස්සෙල්ලා කිව්වේ ඉපදිච්ච කෙනා වයසට යන එක මිසක් අමුතු කතන්දර මෙතන නැත. ඊළඟට කතමාච භික්කවේ ජාති. මහණෙනි මොකද ඉපදීම කියන්නේ? ඒ ඒ සත්ත්ව ලෝකවල ඒ ඒ සත්ත්වනිකායේ ජාති. ඕ ජාති ඉපදීමක් වේද? සංජාති ඕ විශේෂ උපතක් වේද? ඔක්ඛන්ති මව් කුසක බැස ගැනීමක් වේද? නිබ්බත්ති අබිනිබ්බත්ති ඒ කියන්නේ මව් කුසෙන් තොර වෙනත් ආකාරයේ උපතක් වේද? දැන් අපි උපදින ආකාර හතරක් ඉගෙන ගත්තා නේද? කන්දානං පාතු භාවෝ පංචපාදානස්කන්ධේ පහළවීමක් වේද? ආයතනානං පටිලාභෝ ඇසකනනාසි දිවකය මනස ලැබීමක් වේද? එයයි ඉපදීම. දැන් අපි අපි අම්මගේ බඩේ ඉපදුනේ, පිටලා මවකසනොත් බිහි වුනේ. ඒක තමයි මේ කියන්නේ. එතකොට අපි ජාතිය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඉපදීමනේ. ඒ මව් කුසෙත් උපදිනවා, බිත්තර ඇතුළෙනුත් උපදිනවා, තෙත් පරිසරෙත් උපදිනවා, ඕපපාතිකවත් උපදිනවා. ඊළඟට ජරා කිව්වේ වයසට යාම, මරණ කිව්වේ මේ ජීවිතයේ අවසන් වීම. ඊළඟට බුදුරජාන් වහන්සේ තෝරලා දෙනවා භවය කියන්නේ මොකද්ද කියලා. තයෝ මේ භික්කවේ භව, කතමෝච භික්කවේ භව, තයෝ මේ භික්කවේ භව, කාම භව, රූප භව, අරූප භව, කාම භව, රූප භව, අරූප භව, අයං උච්චති භික්කවේ භව. භවය තුන් ආකාරයි. ඒ මොනවද? කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය කිව්වේ කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම. රූප භවය කිව්වේ රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම. අරූප භවය කිව්වේ අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම. කෙටියෙන් කියනවා නම් කර්ම සකස් වීම. භවය කිව්වේ කර්ම සකස් වීම. පදමංච භික්කවේ උපාදානං. මහණෙනි උපාදාන කියන්නේ මොනවද? චත්තාරිමානි භික්කවේ උපාදානානි. මහණෙනි උපාදාන හතරක් තියෙනවා. කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං, ඉදං උච්චති භික්කවේ උපාදාන. ආන්න බලන්න. එතකොට මේ බුදුරජාන් වහන්සේ විසින්ම තෝරණේවා. උපාදාන කීයක් තියෙනවද? හතරයි. කාමපාදාන, දිට්ටි, සීලබ්බත, අත්තවාද. කාමපාදාන කිව්වේ කාම අරමුණු වලට බැඳිලා යනවා. මොනවද කාම අරමුණු? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දිට්ටි උපාදාන කිව්වේ ඔ විවිධ දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි වලට, ඔ මත වලට බැඳිලා යන්නේ. සීලබ්බත උපාදාන කිව්වේ සීල වරත වලට බැඳිලා යන්නේ. අත්තවාද උපාදාන කිව්වේ මම, මගේ ආත්මය කියලා බැඳිලා යන්නේ. මගේ ආත්මය කිව්ව මට ඕන ඉදිරිය පවත්වන්න පුළුවන් කියලා බැඳලා යනවා. ඔන්න ඔය හතර තමයි උපාදාන කියලා අපි ඉගෙන ගන්නෙ. ඊළඟට මොකද්ද තියෙන්නේ? තණ්හාව. කතමාච භික්කවේ තණ්හා. මහණෙනි තණ්හාව කියන්නේ මොකද්ද? චෛමේ භික්කවේ තණ්හා කාය. මහණෙනි තණ්හාවන් හයක් තියෙනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, අයං වච්චති භික්කවේ තණ්හා. ඔන්න හරි පැහැදිලි. තණ්හාව කියන්නේ රූපේට ආසාව, ශබ්දේට ආසාව, ගන්ධේට ආසාව, රසේට ආසාව, පහසට ආසාව, සිතවිල්ලට ආසාව, ආනාසාව. කතමාච භික්කවේ වේදනා. චෛමේ භික්කවේ වේදනා කාය. මහණෙනි මොකද්ද වේදනාව කියන්නේ? මහන්නේ වේදනා හයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උච්චති බික්කවේ වේදනා. ඒ කිවි ඇහි ස්පර්ශයෙන් අටගන්න විඳීම, කනේ ස්පර්ශයෙන් අටගන්න විඳීම, නාසයේ ස්පර්ශයෙන් අටගන්න විඳීම, දිවේ ස්පර්ශයෙන් අටගන්න විඳීම, කාය ස්පර්ශයෙන් අටගන්න විඳීම, මනසේ ස්පර්ශයෙන් අටගන්න විඳීම. ඊළඟට මොකද්ද අපිට පටිසම්පාදේ හම්බ වෙන්නේ? ස්පර්ශය. කතමෝච බික්ඛවේ පස්සෝ. මහණෙනි මොකද්ද ස්පර්ශය කියන්නේ? චෛමේ බික්ඛවේ පස්සකාය. ස්පර්ශ හයක් තියෙනවා මහණෙනි. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ඝාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයං උච්චති බික්ඛවේ පස්සෝ. මොනවද හය? ඇහේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඕන හරි. ඊළඟට බලමු ආයතන හය. ඊළඟට තියෙන්නේ කතමංච බික්කවේ සලායතනං, චක්ඛායතනං, සෝතායතනං, ගහනායතනං, ජීවහායතනං, කායායතනං, මනායතනං, ඉදං උච්චති බික්කවේ සලායතනං. එහෙනම් සලායතන කියන්නේ වෙන දෙයකට නෙමෙයි, ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස. ඊළඟට කතමංච බික්කවේ නාම රූපං. ඔන්න නාම රූප ගැන තෝරලා දෙනවා. ඔන්න බලන්න නාම රූප තෝරන හැටි. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාමං. ආන්නේවට තමයි කියන්නේ නාම කියලා. දැන් ඔය වැරදි විදිහට නේද කතා කරන්නේ ගොඩක් අය. වේදනා සංඥා සංකාර විඥාන නාම කියලා නේද? සමහර පොත්වල තියෙනවා නේද? වැරදි. එහෙම නැහැ මේ දේශනාවේ. තුරු නාම කියන්නේ මොනවද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාරය. අපි බලමු රූප කියන්නේ මොනවද කියලා. චත්තාරෝච මහා භූතා, චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. අන්න සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගේ එකතුෙන් හටගත් රූප වලටත් කියනවා රූප කියලා. ඉති ඉදංච නාමං, ඉදංච රූපං, ඉදං උච්චති බික්කවේ නාම රූපං. මේවනාහි නාම වෙයි, මේවනාහි රූප වෙයි, මේ දෙක එකතුව නාම රූප වෙයි. එහෙනම් මේ දෙකේ, මේ දෙකට තමයි කියන්නේ නාම රූප කියලා. නාම රූප. දැන් මේ අර්ථ දන්නේ තුමිය තෝරන්න බෑ. මුද්‍රයන් වහන්සේ අදහස් කළ අර්ථය හොයාගන්න බෑ. මේ අපේ මනසට එන හිතුවක්කාර අදහස් වරදින් ඉඳී තිනවා. දේශනාව අනුසාරයෙන්මයි අපි අර්ථ ගන්න ඕනේ. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ. විඥානේ කතමංච බික්කවේ විඥානං. මහන්නේ මොකද්ද විඥානේ කියන්නේ? චෛමේ බික්කවේ විඥාන කාය. විඥාන හයක් තියෙනවා. චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥානං, ඉදං උච්චති බික්කේ විඥාන. එහෙනම් මේක තියනවාද පටිසන්ධි විඥානය? එහෙම එකක් නැහැ. වෙන විඥාන වෙන තියනවාද? 80 ගණන්, 100 ගණන් තියනවාද? නැහැ. මේ 6යි තියෙන්නේ. උන්වහන්සේ 6මයි නිතර කතා කරන්නේ. ඔච්චරයි විඥාන තියෙන්නේ. ඊළඟට මොකද්ද? සංස්කාර. කතමේච බික්කවේ සංඛාරා. මහණෙනි මොනවද සංස්කාර කියන්නේ? තයෝමේ බික්කවේ සංඛාරා. ආන්න බලන්න, සංස්කාර තුනක් තියෙනවා. සංස්කාර තුනක් තියෙනවා. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ, ඉදං උච්චති බික්කවේ සංඛාරා. කාය සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. ඒක තෝරන වෙනත් දේශනාවල මේකට අටුවාව තියෙනවා. වේදල්ල වගේ සූත්‍රවල, ဒုတိය මට මතක ဒုတိය කාම භූ වගේ සූත්‍රවල, සංවිතනිකය 4 ဒုတိය කාම භූ වගේ සූත්‍රවල මේවා අර්ථ බුදුරණහන්සේ තෝරලා. කාය සංස්කාර කියන්නේ හුස්ම ගැනීම, හෙලීම. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර. චිත්ත සංස්කාර කියන්නේ විඳීම, හඳුනා ගැනීම කියලා තව සූත්‍රයක තෝරලා තියෙනවා. ඊළඟට අවිජ්ජාව. කතමංච බික්කවේ අවිජ්ජා, යංකෝ බික්කවේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා, පටිපදාය අඥානං, අයං උච්චති බික්කවේ අවිජ්ජා. අන්න එනං අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක ගැන අනවබෝධයක් වේද? සංසාර දුක ගැන. සංසාර දුක හට ගන්න ආකාරය ගැන අනවබෝධයක් වේද? සංසාර දුක නැති වී යන ආකාරය ගැන අනවබෝධයක් වේද? සංසාර දුක නැති වෙන වැඩපිළිවෙල ගැන අනවබෝධයක් වේද? අන්න ඒක තමයි අවිද්‍යාව කියන්නේ. දැන් ඔන්න පටිච්චසමුපාද අංග ටික ඔක්කොම වාගේ ඕගොල්ලෝ ටික ටික දැනගත්තා. දැන් අපි බලමු බුදුරජාන් වහන්සේ වදාළ දේවල්. දැන් උන්වහන්සේ මේ ඥාන 44ම එකක් ගානේ තෝරලා දෙනවා. එකක් ගානේ තෝරලා දෙනවා. දැන් මතක තියාගන්න ඕනේ පින්නතුනි, ඔය අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූපං කියන විස්තරය චතුරාර්ය සත්‍යයෙන් මොන සත්‍යයද වැටෙන්නේ? ඈ? සමුදයාරි සත්‍යයට. උන්වහන්සේම තිත්තායතන සූත්‍රය බලන්නේ එහෙම් පිටීම උන්වහන්සේ තෝරලා දෙනවා. සමුදයාරි සත්‍යයට. එතකොට අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මේ පටිසම්පාදේ නිරෝධේ පැත්ත වැටෙන්නේ කොයි සත්‍යයටද? දුක්ඛ නිරෝධ සත්‍යයට කියලා උන්වහන්සේ විසින්ම තෝරලා දීලා තියෙනවා. හරි. අපි දැන් බලමු. දැන් ඔන්න උන්වහන්සේ ඊළඟට දැන් ওই ටික තෝරලා දීලා උන්වහන්සේ ඊළඟට මෙන්න මෙහෙම විස්තරයක් අපිට කියලා දෙනවා. කොහොමද? දැන් ජරා මරණ අපි ඉගෙන ගත්තා නේද? ජරා මරණ ගැන ඉගෙන ගත්තා. කී ආකාරයකින් ඥාන උපදවා ගන්න ඕනේද අපිට? ජරා මරණ ගැන හතර ආකාරයක. ඒ මොනවද? ජරා මරණ ගැන දන්නා නුවණ, ජරා මරණ හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ, ජරා මරණ නැති වී යන ආකාරය ගැන දන්නා නුවණ, ජරා මරණ නැති කරන වැඩපිළිවෙල දන්නා නුවණ. ඔන්න බුදුරජාන් වහන්සේ තෝරනවා ජාති සමුදය. දැන් ඉපදීම කියන්නේ මොකක්ද කියලා දන්නව නේද? ආ. ජාති සමුදය, ජරා මරණ සමුදයෝ. ඒතර ජරා මරණේ නම් හටගන්නේ කොතනින්ද? ඉපදීම නිසා. ඉපදීම නිසා තමයි ජරා මරණ ඇති වෙන්නේ. දැන් ඔකෙන් කතා කරන්නේ මේ ප්‍රකටව ඉපදුනාට පස්සේ තමයි වයසට ගිහිල්ලා මැරෙන්නේ. ඉපදුනහම තමයි වයසට ගිහිල්ලා මැරෙන්නේ. එතකොට ඉපදිච්ච ගමන්ම ජරා මරණ තියනවද? ඉපදිච්ච ගමන් ජරා මරණ උරුමයි. නමුත් ඉපදිච්ච ගමන් ජරා මරණ නෑ. ඉපදිලා වයසට ගිහිල්ලා මැරෙනවා කියන එකයි. එතකොට ජරා මරණ එහෙනම් කුමක් නිසාද හටගත්තේ? හටගන්නේ ඉපදින හින්දායි. ජාති නිරෝධා, ජරා මරණ නිරෝධෝ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා. එහෙනම් ඉපදීම නිසායි වයසට යන්නේ මැරෙන්නේ. උපත නැති වුණොත් වයසට යන එක මරණය නැති වෙලා යනවා. එහෙනම් ජරා මරණ නැති කරන්න මොකද කරන්න ඕනේ? ඈ? ඉපදීම නැති කරන්න ඕනේ. ඉපදීම නැති කරන්න ඕනේ. ඉපදීම නැති කරන්න ඕනේ. ජරා මරණ නිරෝධ. ඊට පස්සේ අයමේව ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා. ජරා මරණ නැති කරන වැඩපිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ඔන්න බලන්න හරි ලස්සනයි. මොකද්ද? වයසට යාම මරණය කියන එක දැන් අපිට මේ ජීවිතේත් උරුමයි. ආයිපදුනත් අපි වයසට යනවා මැරෙනවා. ආයිපදුනත් වයසට යනවා මැරෙනවා. එතකොට මේ වයසට යන එකට මැරෙන එකට ආසන්නම හේතුව මොකද්ද? ඉපදීම. එහෙනම් ඉපදීම නැති කළොත් වයසට යාම මරණය නැති වෙනවා. එහෙනම් වයසට යාම මරණය නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? ඔව්, ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩනකොට ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා. එතකොට අරහත්, දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වල අරහත්ත්වයටමපත් වුණොත් කිසිම උපතක් නෑ. එතකොට ආයි ජරා මරණ මොකවත් නෑ. ඔන්න ලස්සන විස්තරයක් හොඳට අහගෙන ඉඳාගන්න. එතකොට යතෝකෝ භික්කවේ අරිය ශාවකෝ එවං ජරාමරණං පජානාති එවං ජරාමරණ සමුදයං පජානාති එවං ජරාමරණ නිරෝධං පජානාති එවං ජරාමරණ නිරෝධගාමිනීං පටිපදං පජානාති ඉදමස්ස ධම්මේ ඥානං. ඔය විදිහට ජරාමරණ කියන්නේ මේකයි. ජරාමරණ හටගන්නේ ඉපදීමෙන්, ඉපදීම නැතිවීමෙන් ජරාමරණ නැතිවෙනවා. ජරාමරණ නැති කිරීමේ වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා යම් කෙනෙක්ට වැටහීමක් ඇති වුණොත්, ඥානයක් ඇති වුණොත් ඒකට කියනවා ධම්මේ ඥානය. මොකද්ද ධම්මේ ඥානය? පින්නදින මේවා මතක තියාගන්න. ඥාන ජරාමරණ දැන ගන්නා නුවණ, ඒක ඥාණයෙන් ඇති වෙන එකක්. ඒක ඥානි. දැන් පොඩි දරුවෙකුට ජරාමරණ ඥානෙ ඇති කරගන්න පුළුවන්. ඒකට මැරෙන්න ඕනේ, වයසට යන්න ඕනේම නැහැ. ජරාමරණ ඉපදීම නිසා හටගන්නේ කියලා පොඩි දරුවෙකුට නම් තවබෝධ කරන්න පුළුවන්. ඒකනේ රහත් උනේ. අවුරුදු 7ටත් පුළුවන්. ඉපදීම නැතිවීමෙන් තමයි මේ ජරාමරණ නැති වෙන්නේ කියලා නුවණ. ඒක නුවණ. නිකම් මේ භාවනාවත් තුළ චෙනිකව දකින්න එක නෙමෙයි. ඒක ඥානයක්. මේ ධර්මයෙන් මෙනෙහි කරනකොට, සිල් රකින්නකොට, භාවනා කරනකොට ඇතිවන අවබෝධයක්. හප්පා, ඉපදීම හින්දායි මේ ජරාම වයසට යන්නේ මෙරේ. එහෙනම් ඉපදීම නැති කළොත් තමයි මේ ජරාම නැති කරන්න තියෙන්නේ. ඒකට නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා ඉපදීම නැති කරන්න වෙනවා කියලා අවබෝධයක් ඇති වෙනවා මේ ධර්මයේ හැසෙන්න කෙනාට. අන්න ඒක ඇති වුණොත් අන්න යාට කියනවා ධම්මේ ඥානෙ උපදවා ගත්ත කෙනා කියලා. කවුද? ධම්මේ ඥානෙ උපදවා ගත්ත කෙනා කියලා. සෝ ඉමිනා ධම්මේන දිත්තේන විදිතේන අකාලිකේන පත්තේන පරිയോഗාල් හේන අතීතානාගති නයං නේති. හොදට අහගන්න ලස්සන කතාවක්. දැන් ඒ ජරා මරණ ගැන හතරාකාරයෙන් අවබෝධ කරගත්ත කෙනා ඒ දැකපු ධර්මය, ඒ පැමිණිච්ච ධර්මය, ඒ බැහැගත් ධර්මය, ඒ දැනගත් ධර්මය එයා අතීතේටත් අනාගතේටත් න්‍යාය පමුණුවල බලනවා, ගලපල බලනවා. අතීතේටත් අනාගතේටත් ගලපල බලනවා. කොහොමද? යේකෝ කේචි අතීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ජරාමරණං අබ්බඤ්ඤංසුං ජරාමරණ සමුදයං අබ්බඤ්ඤංසුං ජරාමරණ නිරෝධං අබ්බඤ්ඤංසුං ජරාමරණ නිරෝධ ගාමිනීං පටිපදං අබ්බඤ්ඤං සබ්බේතේ ඒවමේව අබ්බඤ්ඤංසුං සේයතාපහං ඒතරහි. ඒ කියන්නේ වින්නතුනි, දැන් මම ජරා මරණ යම් හතරාකාරයෙන් අවබෝධ කළාද, ඒ විදිහටමයි අතීතයේ යම් කිසි ශ්‍රමණයක් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ජරා මරණ හතරාකාරයෙන් අවබෝධ කළේ. දැන් මම අවබෝධ කරපු විදිහටමයි කියලා යාට එයා අතීතයේට ණය පමුණවල බලනවා. ඊළඟට අතීත අනාගතයේට ණය පමුණවල බලනවා. යේපි කේචි අනාගත මද්දානං සමනා වා බ්‍රාහ්මනාවා ජරාමරණං අභිජානිස්සanti ජරාමරණ සමුදයං අභිජානිස්සanti ජරාමරණ නිරෝධං අභිජානිස්සanti ජරාමරණ නිරෝධ ගාමිනීං පටිපදං අභිජානිස්සanti සබ්බේතේ ඒවමේව අභිජානිස්සanti සේයතාපහං ඒතරහි. ඒ කියන්නේ ඔන්න මම තේරුම් කරලා දෙන්නා. දැන් ජරාමරණ ගැන හතරාකාරයෙන් වර්තමානයේ අවබෝධයක් ඇති කරගත්තන යම් කෙනෙක් නේ. මේ ජරා මරණ තියෙනවා, මේක ඉපදීමෙන් හටගන්නේ, ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා. ජරා මරණ කියන දුකටයි තියෙකක්. ඒ ජරා මරණ නැති කරන ආර්ය ශ්‍රාංග මාර්ගය වඩන්න ඕනේ කියලා අවබෝධයක් ඇති වුණානේ. ඒ අවබෝධය අතීතයට ගලපනවා. අතීතෙත් යම් කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි මේ ජරා මරණ අවබෝධ කළා නම් ඔන්න ඔය ක්‍රමයටමයි. මම දැන් මේ අවබෝධ කරපු විදිහට මිසක් වෙන ක්‍රමයකට නෙමෙයි. අනාගතයටත් පමනෝල බලනවා. අනාගතෙත් යම් කෙනෙක් ජරා මරණ අවබෝධ කරනවා නම් මෙන්න මේ දැන් මං අවබෝධ කරපු හතරාකාර ක්‍රමේටමයි වෙන ක්‍රමයකින් නම් නෙමෙයි කියලා අතීතයටත් අනාගතයටත් න්‍යාය පමනවල බලනවා. අන්න ඒකට කියනවා ඉදමස්ස අන්වයේ ඥානං. මොකද්ද අන්න ඒකට කියනවා? අන්වයේ ඥානේ කියලා. එතකොට ධම්මේ ඥානෙ කියන්නේ මොකද්ද? ඔව්, දැන් ජරා මරණ කියන්නේ දුකටයි තියෙකක්. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා, ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. ඒකට තමයි ධම්මේ ඥානය කියන්නේ. ඊට පස්සේ අතීතයේ සමන බ්‍රාහ්මණයන් වගේම අනාගතයේ සමන බ්‍රාහ්මණයනුත් ජරා මරණ අවබෝධ කළේ ওই දැන් මං අවබෝධ කරපු ක්‍රමේටමයි කියලා අතීතයටත් අනාගතයටත් න්‍යාය පමුණුවල බලනවා. අන්න ඒකට කියනවා ඒ අතීතයටත් අනාගතයටත් පමුණුවල බලනකොට ඇතිවෙන ඥානෙට කියනවා අන්වයේ ඥානය. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස්ස ඉමානි ද්වේ ඥානානි පරිසුද්ධානි හොಂತಿ පරියෝදා තානි ධම්මේ ඥානංච අන්වේ ඥානංච. මහණෙනි යම් දවසක ආර්ය ශ්‍රාවකයාට ওই ධම්මේ ඥානියත් අන්වේ ඥානියත් පිරිසිදු වුණානම් මනාව පිරිසිදු වුණානම් මනාව පැහැදිලි වුණානම් මනාව ওই අවබෝධය තුල පිහිටියානම් අයං උච්චිති භික්ඛවේ අරිය ශාවකෝ දිට්ටි සම්පන්නෝ ඉතිපි. අන්නයාට කියනවා සම්මා දිට්ඨියට පත්‍ච්ච කෙනා කියලා. දස්සන සම්පන්නෝ ඉතිපි චතුරාර්ය සත්‍ය දර්ශනයට පැමිණිච්ච කෙනා කියලා. ආගතෝ ඉමං චතුරාර්ය සත්‍ය දකින කෙනා කියලා. ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි මේ සද්ධර්මයට පැමිණි කෙනා කියන යාට තමයි. පස්සති ඉමං සද්ධම්මං ඉතිපි මේ චතුරාර්ය සත්‍ය දකින කෙනා කියන යාට තමයි. සීකේන ඥානේන සමන්නාගතෝ ඉතිපි. සීක කියන්නේ මේ හික්මෙනවා කියන එකයි. මාර්ගයට පිළිපන් කෙනා. හික්මෙන මාර්ගයට පිළිපන් කෙනා කියලා. සීක ඥානේන සමන්විත කෙනා කියන්නේ යාට තමයි. සීකාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි. හික්මෙන මාර්ගයේ සීක විජ්ජාවෙන් යුක්ත කෙනා කියලා කියන්නේ යාට තමයි. ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි. දහම් සැඩපහරට හසු වෙච්ච කෙනා කියන්නේ යාට තමයි. අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි. අවබෝධයෙන්ම කලකිරීමට හේතු වන ප්‍රඥාව ඇති කරගත් කෙනා කියන්නේ යාට තමයි. අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති. නිවන් දොරේ හැපි හැපි සිටින කෙනා කියන්නේ යාට තමයි කියනවා. මේ කියන්නේ කවුරු ගැනද? අදුම වශයෙන් සෝතාපන්න කෙනා ගැන. අදුම වශයෙන් සෝතා එහෙම කියන්නේ මම ඔබට මගේ එක සාක්ෂියක් කියන්න. දැන් පැහැදිලි පින්නතුනේ ජරා මරණ ගැන හතර ආකාරයෙන් අවබෝධ කළොත් එයා ධර්මය අවබෝධ කරපු කෙනෙක්. ජරා මරණ ගැන ධම්මේ ඥානයත් අන්නේ ඥානයත් යම් කිසි කෙනෙක් පිරිසිදු කරගත්තොත් එයා සෝතාපන්න කෙනෙක්. ධර්ම අවබෝධ කළ කෙනෙක්. දැන් මම ඒක ඔප්පු වෙන්න පොඩි කාරණයක් සූත්‍රකින් කියන්නම්. පින්නතුනේ මේ දිට්ටි සම්පන්න ආර්ය ශ්‍රාවකයා ගැන මෙතන තියෙනවානේ. දිට්ටි සම්පන්න ආර්ය ශ්‍රාවකයා ගැන දේශනාවේ හරි අපූර්වට බුදුරජාන් වහන්සේ තෝරලා දෙනවා. ඒ දිට්ටි සම්පන්න ආර්ය ශ්‍රාවකයා ඔබට පැහැදිලි වෙයි අදු වශයෙන් සෝතාපන්න කෙනෙක් කියලා. ඔන්න මම කියන විස්තරය හොඳට අහගෙන ඉන්න. මේකේ තියෙනවා චෛමේ භික්ඛවේ ධම්මා දිට්ඨි සම්පන්නස්ස පුග්ගලස්ස පහීනා කතමාච කතමේච. මේ දිට්ඨි සම්පන්න කියන පුජ්‍යලයා කාරණා හයක් ප්‍රහාණය කරපු කෙනෙක්. සග්ගාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ අපායගාමිනියෝ රාගෝ අපායගාමිනියෝ දෝසෝ අපායගාමිනියෝ මෝහෝ. ඉමේ කෝ භික්ඛවේ ච ධම්මා දිට්ඨි සම්පන්න පුග්ගලස්ස පහීනාති. දිට්ඨි සම්පන්න කියන පුජ්‍යලයට මෙන්න මේ හය ප්‍රහාණය වෙලයි තියෙන්නේ. සමහරවිට තේරෙනවද දැන්? අහගන්න හොඳට. මොන හයද? සග්ගාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, අපායගාමී රාගය, අපායගාමී ද්වේෂය, අපායගාමී මෝහය. එහෙනම් පැහැදිලි නේද දිට්ඨි සම්පන්න පුජ්‍යලයා කියන්නේ අදුම වශයෙන් සෝතාපන්න කෙනෙක් කියලා. හරි. ඔන්න තව විස්තර තියෙනවා. ච භික්ඛවේ ධම්මේ අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ උප්පාදේතු කතමේච. මේ දිට්ඨි සම්පන්න කියන පුජ්‍යලයා මෙන්න මේ කාරණා හය උපද්දවන්නේ නැහැ කියනවා. කොයි කාරණා හයද? යාගේ ජීවිතය තුළ හටගන්නේ නැහැ කියනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අපායගාමිනියං රාගං අපායගාමිනියං දෝසං අපායගාමිනියං මෝහං. ඔය හය යාගේ ජීවිතය තුළ උපදින්නේ නෑ කියනවා. එහෙනම් දිට්ඨි සම්පන්න කියන්නේ අඩුම ගානේ සෝතාපන්න ශ්‍රාවකෙක්. තව තියෙනවා මේ දිට්ඨි සම්පන්න පුජ්‍යලයා අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුග්ගලු කිංචි සංකාරං නිච්ඡතෝ උපගන්තුම්. මේ සංස්කාර නිට්ටයයි කියලා ගන්නෙ නෑ. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කිංච සංඛාරං සුඛතෝ උපගන්තුං. සංස්කාර සැපයි කියලා ගන්නෙ නෑ, අබහුවයයි ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නෑ. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කිංච ධම්මං අත්ථෝ උපගන්තුං. මේ ධර්මයන් ආත්මයි කියලා ගන්නෙ නෑ. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ ආනන්තරිය කම්මං කාතුං. ආනන්තරි පාපකර්ම යාගියතින් වෙන්නේ නෑ. අබබ්බෝ දිට්ඨි සම්පන්න පුද්ගලෝ කෝතුහල මංගලේන සුද්ධින් පච්චාගන්තුම්. ඔය කේන්දර නැගතියෙන් පාරිශුද්ධයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. සිතක් සාන්තියක් යහපතක් අපල දුරු කරගන්න යා බලාපොරොත්තු වෙන්නේ නෑ. අබබ්බෝ දිට්ඨි සම්පන්න පුද්ගලෝ ඊතෝ බහිද්දා දක්ඛිනේය ගවේසුතුම්. එයා දන් දෙන්න මේ බුද්ධ ශාසනයෙන් පිට අය හොයන්නේ නැහැ. දන්නා මේ බුද්ධ ශාසනයමයි දන් දීමට සුදුසුම අය ඉන්නේ කියලා. ඕන්න බලන්න. තව තියෙනවා. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතාවෝරෝපේතුම්. දිට්ඨි සම්පන්න පුද්ගලයා අම්මා මරනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ පිතරං ජීවිතාවෝරෝපේතුම්. අරහන්තං ජීවිතාවෝරෝපේතුම්. තාත්ත මරණක වෙන්නේ නැහැ. රාතන් වහන්සේ නමක් ඝාතනය කරන එක වෙන්නේ නැහැ. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදේතුම්. දුෂ්ට සිතින් සී බුද්ධ දේහ බුද්ධ ශරීරේ ලේසලෝණ කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සංඝං බින්දින්තුම්. සංඝ ભેදේ කරනවා කියන එක ඒ දිටි සම්පන්න පුජ්‍යලයාගේ අතින් සිද්ධ වෙන්නේ නැත. අබබ්බෝ දිටි සම්පන්නෝ පුද්ගලෝ අඤ්ඤං සත්තාරං උද්දිසිතුම්. වෙනත් ආගමික නායකෙක් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් කරා යනවා කියන එක එයාගෙන් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඊළඟට තව විස්තරයක් තියෙනවා. අබබ්බෝ දිටි සම්පන්නෝ පුද්ගල සයං කතං සුඛං දුක්ඛං. මේක විස්තර තේරුම එකයි. මේ දිටි සම්පන්න පුජ්‍යලයා මේ සැප දුක එනකොට ඒක මේ ඒ දුක තමන් විසින් හදාගත් එකක් කියලා කල්පනා කරන්නේ නෑ. අනුන් විසින් හදාගත් එකක් කියලා කල්පනා කරන්නේ නෑ. ඉබේ හටගත් එකක් කියලා කල්පනා කරන්නේ නෑ. මේක හේතුඵල ධමයෙන් හටගත්ත සැපක් මෙතන තියෙන්නේ. හේතුඵල ධමයෙන් හටගත් දුකක් තියෙන්නේ කියලා දකින්නවාගෙන ලස්සනට තියෙනවා. තථා හිස්ස භික්කවේ දිට්ඨි සම්පන්නස්ස පුද්ගලස්ස හේතුච සුද්ධිට්ඨෝ හේතු සමුප්පන්නාච ධම්මා. ඔව් මේ දිට්ඨි සම්පන්න පුජ්‍යලයා විසින් හේතුවත් යම් ඵලයක් තියෙනවද ඒකට හේතුවත් ඒ හේතු නැතිවීමෙන් ඵල නැති වෙලා යන එක දකින්නවා මනාව දකින්නවා කියනවා. හේතුවත් හේතු සමුප්පන්න ධර්මේනොත් මනාව දකිනවා කියන මේ දිට්ඨි සම්පන්න පුද්ගලයා. දැන් බලන්න එහෙනම් මේ කතා කරන්නේ අදුම ගානේ සෝතාපන්න කෙනෙක් ගැන විස්තරයක්. ඊළඟට තව තියෙනවා මේ දිට්ඨි සම්පන්න පුද්ගලයා මේ ශාස්ත්‍රීය මහන්සිය කෙරෙහි අගාරව විහෙරතුන් අගෞරවයෙන් වාසය කරන්නේ නැහැ කියනවා. ධර්මයේ කෙරෙහි අගෞරවයෙන් වාසය කරන්නේ නැහැ කියනවා. සංඝයා කෙරෙහි අගෞරවයෙන් වාසය කරන්නේ නැහැ කියනවා. ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන් වාසය කරන්නේ නැහැ කියනවා. ඒ වගේම අබබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ අට්ඨමං භවං නිබ්බත්තේතුං. අටවෙනි උපතක් කරා යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන ඔන්න විස්තර හෙලි වෙනවා අපිට. මම තව කියන්න. දැන් මේ කියන්නේ මේ අමාරු පටලව ගන්නවා. දැන් ඔන්න තව තියෙනවා දිට්ඨි සම්පන්න පුජ්‍යලයන්ගෙන් ලස්සන විස්තරයක්. ඒක තියෙන්නේ සත්‍ය සංයුත්තේ. මහණෙනි, ඒක තියෙන සිනේරු කියන සූත්‍ර ගණනාවකම තියෙනවා එතන. මේ පුරුෂයෙක් මොකද කරන්නේ? මහා මේරු පර්වතයේ ලොකු පර්වතයක් ළඟ මුං ඇට තරමේ ගල් කැට හතක් තියෙනවා. මුත්‍රිජන් වහන්සේ අහනවා, මහණෙනි, අර පර්වතයේද ලොකු මුං ඇට තරම් සයිස් එකේ ගල් කැටද ලොකු? ස්වාමීනි, අර මහා පර්වතයේ කොච්චර ලොකුයිද මේ ගල් ටික හරිම පොඩි සසඳන්න බෑ කියනවා. මේක 1000න් එකයි 10000න් එකයි ලක්ෂයෙන් එකයි එහෙම සසඳ ඉච්චර පොඩි කියලා මේ ගල් කැට හත. මහණෙනි අන්න ඒ වගේ තමයි කියනවා. ඒව මේව කෝ බික්කවේ අරිය ශාවකස්ස දිට්ටි සම්පන්නස්ස පුග්ගලස්ස අபிසමේතාවිනෝ ඒත දේව බහුතරන් දුක්ඛං. ආනේ කෙනා යදිදම් පරික්කීනම් පරියාදින්නම් එයා ගොඩාක් දුක් අර මහා පර්වතය වගේ දුක් ශය කරපු කෙනෙක් අපමත්තකම් අවසිට්ඨං තව විඳින්න තියෙන දුක් චුට්ටයි චුට්ටයි. මහණෙනි එයා විඳ දුක් බලනකොට විඳින්න තියෙන දුක් ටික බලනකොට අර විඳ දුක් එක මේ චුටි දැන් විඳින්න තියෙන දුක සසඳන්න බෑ කියනවා. ඒ තව විඳින්න තියෙන්නේ චුට්ටයි ආත්ම හතක් විතර චුට්ටයි තියෙන්නේ. එතකොට විඳින්න චුට්ටයි විඳපු දුක් මහා ගොඩක් ඒවත් එක්ක දැන් මේ විඳින්න තියෙන චුට්ට ගලපන්න බෑ කියනවා. අන්න මෙතන තෝරනවා යදිදන් සත්තක්කත්තු පරමතා. ඒකෙන් පෙන්නනවා සත්තක්කත්තු පරම කෙනාගේ අපිට පේනවා මේ සත්තක්කත්තු පරම කෙනා වගේ තමයි මේ තෝරන්නේ. සත්තක්කත්තු පරම අහලා තියෙනව නේද? හතරක් සංසාරයේ ගිහිල්ලා හත්වෙනි ජීවිතේ රහත් වෙන සෝතාපන්න ශ්‍රාවකයා. හතරක් සංසාරයේ ගිහිල්ලා හත්වෙනි ජීවිතේ රහත් වෙන සෝතාපන්න ශ්‍රාවකයා. එයාට කියන්නේ සත්තක්කත්තු පරම. ජීවිත දෙක තුනක් ගිහිල්ලා අරහත්ත්වයටපත් වෙන සෝදාපන්න ශ්‍රාවකෙක් ඉන්නවා. එයාට කියනවා කෝලං කෝල. ඊළඟ ජීවිතයේ මිනිස් ජීවිතයේ ඉපදිලා අරහත්ත්වයටපත් වෙන සෝදාපන්න ශ්‍රාවකෙක් ඉන්නවා. එයාට කියන්නේ ඒක වීජී. ඒතර සත්‍යකත්තු පරම කියන්නේ ජීවිත හතක් යන කෙනා. ඉතින් මේ විදිහට සූත්‍ර මහා ගොඩක් මෙතන සත්‍යකත්තු පරම දිට්ඨි සම්පන්න පුජ්‍යලයා ගැන විස්තරේ මෙතන තව ගොඩක් සූත්‍රවල තියෙනවා. සත්‍ය සංයුත්තේ බලන්න. එතකොට අපිට පේනවා පින්වතුනි හොඳට පැහැදිලි මේ දිට්ඨි සම්පන්න පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධර්ම අවබෝධය කළ අඩුම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක් ගැන. එහෙනම් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙන්න කාටත් පුළුවන්. ඒ සඳහා මොකද කරන්න ඕනේ? ජරා මරණ ගැන අවබෝධය ඇති වෙන්න ඕනේ. ජරා මරණ හටගන්න ඉපදීමෙන් කියලා අවබෝධය ඇති වෙන්න ඕනේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා කියන අවබෝධය ඇති වෙන්න ඕනේ. ජරා මරණ නැති වෙන වැඩපිළිවෙල ආරයෂ්ඨාංග මාර්ගය කියලා අවබෝධය ඇති වෙන්න ඕනේ. ඒක තමයි ධම්මේ ඥානෙ. ඒ අවබෝධය තියෙන්නත් ඕනේ. ඊළඟට තව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයම තමයි අතීතයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් තිබුණේ. ඒ අවබෝධයම තමයි අනාගතයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කියලා අන්න ඒකට කියනවා අන්වේ ඥානෙ. ඔය දෙක පිරිසිදු වුණා නම් අන්‍යා අඩුම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක්. එහෙනම් ඔබට පැහැදිලි නේද මෙතන ජරා මරණ අවබෝධ කරගන්න තියෙන්නේ? මේ කැලේ දුවන් එකක් නෙමෙයි තියෙන්නේ. ජරා මරණ හටගන්න ඉපදීමෙන් කියලා අවබෝධ කළා නම් අපි නිදහස් මේ ප්‍රශ්නේ. ඉපදීම නැති වුණොත් ප්‍රශ්නේ ඉවරයි කියලා අපිට ඥානෙ පහළනොත් හරි. ඒ සඳහා වැඩපිළිවෙල මේ ආරේෂ්ඨාංග මාර්ගයමයි කියලා ඥානෙ තියුණොත් අපි ධර්ම අවබෝධ කළ බවට අය බවට පත් වෙනවා. මේකෙ හිම බය වෙන්න දෙයක් නෑ. හැබැයි ලේසිත් නෑ. කරන්න බැරි කමක් නෑ. ඉතින් මේ අවබෝධය ඇති වෙන්න නම් නිතර එක්ක විදර්ශනා භාවනා වඩන්න ඕනේ. දැන් සීල සූත්‍රයේ පෙන්නනවා පංච උපාදාන ස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ කියලා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සෝතාපන්න වෙනවා. සීලයක පිළිහිලා යම් කෙනෙක් පංච උපාදාන ස්කන්ධයේ විදර්ශනා කරනකොට සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ මේ අවබෝධය ඇති වෙනා නෙමෙයිද? ඒ කියන්නේ මේ අවබෝධය ඇති වෙනවා. කොහොමද පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවනේ? මේ අවබෝධය තියෙන්නේ. ඈ පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක්ඛ සත්‍යයට අයිති එකක් නේ. දැන් ජාති කියන්නේ මොකද්ද? ජාති කියන්නේ උපදින්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. දිරන්නේ වයසට යන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. එතකොට පින්නතුනේ මේ පුදුම සම්බන්ධයක් තියෙනවා මේක. බලමු අපි වෙලාවක් තියුණොත් මම පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට දේශනාවේ තියෙනවා සද්ධර්ම ශ්‍රවණය නිතර කරනකොට සත්පුරුෂයන් නිතර ඇසුරු කරනකොට ඊළඟට යෝනිසෝමනසිකාරය කරනකොට ධම්මානුධම් ප්‍රතිපදාව යෙදෙනකොට සෝතාපන්න ඵලයටපත් වෙනවා. මක් වෙනවද? සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ මේ අවබෝධය ඇති වෙනවා. මේ අවබෝධය ඇති වෙනවා. ඊළඟට සමාහලාවට බණ අහනකොට සෝතා බණ අහනකොට මේ අවබෝධය ඇති වෙනවා. ඔව් දැන් ගත්තොත් ගිලාන සූත්‍රයේ වගේ සංවිතනිකාය හතරේ බණ අහනකොට මේ භික්ෂුව සෝතාපන්න වෙනවා. බුදුරජාන් වහන්සේ බණ අහනවා. ඒතර අහනකොට මේ අවබෝධය පිහිටන්න පුළුවන්. භාවනා කරද්දී මේ අවබෝධය පිහිටන්න පුළුවන්. ධර්මයේ මෙනෙහි කර කර ඉන්නකොට මේ අවබෝධය ඇති වෙන්න පුළුවන්. ඒතර බුදුරජාන් වහන්සේ කියපු විදිහට අපි අදාළ වැඩපිළිවෙලේ යෙදී සිටින්නයි අවශ්‍ය කරන්නේ. එහෙනම් මේ ධර්ම අවබෝධය කියන්නේ පේනවද අමුතු එකක් නෙමෙයි. දැන් ඔය ක්‍රමයටම තමයි අනිත් ටිකත් විස්තර වෙන්නේ. විස්තර වෙන්නේ. දැන් ඊළඟට මොකද්ද ඊළඟ හතර? ඈ? ඔව්. ඉපදීම ගැන දන්නා නුවණ. ඉපදීම හට ගන්න ආකාරය ගැන දන්නා නුවණ. ඉපදීම නැතිවීම ඉපදීම නැති වෙන ආකාරය ගැන දන්නා නුවණ. ඉපදීම නැති වෙන වැඩපිළිවෙල ගැන දන්නා නුවණ. අපි බලමු. ඉපදීම ගැන දැනගන්න ඕනේ නේද? ඉපදීම. එතන මෙතන බුදුරජාන් වහන්සේ තෝරලා දෙනවා භව සමුදයා ජාති සමුදයෝ භව නිරෝධා ජාති නිරෝධෝ. භවේ නිසා තමයි උපදින්නේ. භව පැවැත්ම නිසා කර්ම සකස් වෙන නිසා තමයි උපදින්නේ. කර්ම සකස් වෙන නිසා තමයි උපදින්නේ. භව නිරෝධා ජාති. කර්ම සකස් වීම නැති වුණොත් උපදින්නේ නැහැ. කර්ම සකස් වීම නැති වුණොත් උපදින්නේ නැහැ. ජාති නිරෝධ අයමේ වරියු අට්ඨංගිකෝ මග්ගෝ ජාති නිරෝධ ගාමිනී පටිපදා සේයති දාන් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ ඒ අටක් තෝරලා දෙනවා. දැන් බලන්න ඉපදීම කියන්නේ මෙයයි. විතර ඇතුලේ මව කුසෙත් පරිසරයේ උපපාතික මේ විදිහට උපදිනවා. උපදින්නේ කුමක් හින්දාද? කර්ම සකස් වෙන නිසා. අන්න එකට තමයි ජාති හට ගන්න නුවණ. ඉපදීම මෙන්න මේ විදිහට හටගන්නේ. කර්ම සකස් වීම නිසා තමයි උපදින්නේ කියලා ඥාණය ඇති වෙනවා. ඊට පස්සේ කර්ම සකස් වීම නැතිවීමෙන් ඉපදීම නැති වෙනවා කියන අවබෝධය ඊළඟට ඇති වෙනවා. ආරේෂ්ඨාංග මාර්ගයේ වැඩීමෙන් තමයි ඉපදීම නැති කරන්න තියෙන්නේ. ඇයි ආරේෂ්ඨාංග මාර්ගේ වඩනකොට භවය නිරුද්ධ වෙනවා. කර්ම විපාක ෂේවිලා යන කර්මයේ ගෙවිලා යනවා, ෂේවිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඉපදීම නැති වෙලා යනවා. අර මේක කරන්නේ හේතුව නැති කරනවා. එතකොට බලේ නැති වෙලා යනවා. දැන් ඉපදීම අපිට නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ නේද? ඉපදෙන සත්වයා නැති කරන්න විදිහක් නැහැ. ඒ ඉපදින්නට හේතුන කාරණේ නැති කරනවා. මොකකින්ද ඒක කරන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය වල තමයි ඒක කරන්නේ. ඒතර කර්ම සකස් වෙන ඉන්න තමයි ඉපදින්නේ. ඒතර කර්ම සකස් වෙන එක නැති කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරනවා. එතකොට ඉපදීම කියන්නේ දුකට අයිති එකක්. ඉපදීම හටගන්නේ භවය නිසා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නැති වෙලා යනවා. ඉපදීම නැති කරන වැඩපිළිවෙල ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා යම් කෙනෙකුට ඥානයක් තිබුණොත් ඒකට මොකද්ද කියන්නේ? ධම්මේ ඥානෙ. එයා අතීතයටත් අනාගතයටත් ඒක ණය පමණුවල බැලුවොත් ඒකට කියනවා අන්වේ ඥානෙ. මේ ඥාන දෙක මේක බින්නවා. පිරිසිදු කෙනා දිට්ටි සම්පන්න ආර්ය ශාවකයා. දස්සන සම්පන්න ආර්ය ශාවකයා. ආගතෝ ඊමං සද්ධම්මං ඉතිපි දා සද්ධර්මයට බුද්ධ ශාසනයට පැමිණිච්ච කෙනා පස්සති ඊමං සද්ධම්ම චතුරාර්ය සත්‍ය දකින්න කෙනා අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කළ කෙනා ගැන මේ කියන්නේ වචන ගොඩකින් කියනවා. මාර්ගඵල ලබාගත් කෙනා තමයි. එහෙනම් බලන්න අපිට ඉපදීම හතර ආකාරයෙන් අවබෝධ කළා ප්‍රශ්නේ විසඳෙනවා. මාර්ගඵල අවබෝධය සිද්ධ වෙනවා ඉපදීම හතර ආකාරයකින් අවබෝධ කිරීම පමණින්ම. එතනින්ම දැන් බලන්න සම්මා දිට්ඨි සූත්‍රය මතක් වෙනවද අපිට? සම්මා දිට්ඨි සූත්‍රයේ තෝකම තියෙනවා නේද? යම් කෙනෙක් ඉපදීම අවබෝධ කළාන ඉපදීම හටගන්නේ කර්ම සකස් වීම නිසා කියලා අවබෝධ කළාන කර්ම සකස් වීම නැතිවීමෙන් ඉපදීම නැති වෙනවා කියලා අවබෝධ කළාන ඉපදීම නැති කරන වැඩපිළි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අවබෝධ කළාන අන්‍ය සම්මාදිටියටපත් වෙච්ච කෙනා බුද්ධ ශාසනයට පැමිණිච්ච කෙනා කියලා සම්මාදිටිය සූත්‍රයේ තියෙනවා නේද? දරාමන්නගෙනත් ඒ විදිහම තියෙනවා නේද? දරාමන්නගෙනත් තියෙනවා. එතකොට අපිට පැහැදිලි අපිට ඉපදීම හතර ආකාරයෙන් අවබෝධ කරලා තියෙනවා අපිට මේකෙන් ඈතර වෙන්න පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ සමහරු මේ බය වෙනවනේ අවිද්‍යාව පත්‍යා සංකාර සංග දැන්ටත් ඔය නිදිමතේ ඇත්තේ. මේ මේකට බයයි. මෙතන ප්‍රහේලිකානේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ප්‍රහේලිකා ඉදිරිපත් කරන්නේ. දන්නවා මිනිස්සු මේ සංසාරේ අතරමං වෙච්චයි කොයි වෙලාවෙ මැරිලා කොයි වෙලාවෙ හතෙක් සර්පෙක් කියලා උපදින නිරේයයිද? මේ මිනිස්සුන්ට කල්පනා කර කර ඉන්නේවා අනවශ්‍ය විදිහට කල්පනා කර කර ඉන්නේවා තර්ක විතර්ක කර කර ඉන්නේවා කියන්නේ උන්වහන්සේලා. වහාම කියන්න පුළුවන් උපරිම සරල විදියට. උපරිම තේරෙන විදියට උන්වහන්සේ මේ කියලා දීලා තියෙන්නේ. ତେර ඉපදීම ගැන අවබෝධ කළත් අපිට එතනින් එතර වෙන්න පුළුවන්. ඊළඟට භවය. භවය ගැන දන්නා ඥානෙ භවය හතගන්නේ උපාදාන නිසා කියලා ඥානෙ ඇති කරගන්න ඕනේ. උපාදාන නැතිවීමෙන් භවය නැති වෙනවා කියලා අවබෝධය ඇති කරගන්න ඕනේ. භවය නැති කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අවබෝධ කරගත්තොත් එයා ධම්මේ ඥානෙ අන්විඥානෙ කියන தത്വෙට ප්‍රවේශ වුණොත් එයා ධර්ම අවබෝධය කළ මාර්ගඵලලාභී කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපිට එතනින් අවබෝධ කරන්න පුළුවන්. භවයෙන් අවබෝධ කරන්න පුළුවන්. එතකොට දැන් බලන්න බාහියට බාහිය දන්නවද අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥානික රහත් වුණා. හැබැයි යා හේතුඵල ධහම කොහෙන් හරි දැක්කා. පටිච්චසමුපාදේ කොහෙන් හරි දැක්කා. ඒ දැක්කොත් දැක්ක පමණයි කියන්නේ තියෙනවා මේ. අර මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ තියෙනවා නේද? ඔව් මේ ඇලෙන්න දෙපා ගැටෙන්න දෙපා රැවටෙන්න දෙපා ඇලුනොත් ගැටුනොත් රැවටුනොත් තමයි සංසාරේ යන්නේ කියන ස්තරේ ඒකේ ගාම්‍ය වෙලා තියෙනවා ඒ අර්ථය. එතන තියෙනවා පටිච්චසමුපාදය. එතකොට දැන් අපි මේ සංස්කාර ආරමයේ හෝ ගාලා තර්ක කර කර ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් මේක නෑ. හේතුඵල ධහම කොහෙන් හරි අවබෝධ කරගත්තොත් මේ සංස්කාර මේ දැන් බාහිය අහලවත් තියෙනවා සංස්කාර. අපි මේ කාය සංස්කාර වචී සංචිත්ත සංස්කාර මේ රණ්ඩු වෙනවා මේ. නේ? දැන් බලන්න ධම්සක් පැවතුණු සූත්‍රය දේශනා කළා. සංඛාර විඥාන එකක් මේ බුදුරණන් වහන්සේ දේශනා කළා තිර දීතිසෙල්ල. සෝතාපන්නු නැයි කෙනෙක්. අපිට ඒක ප්‍රශ්නයක්ද එතකොට? අනාත්ම ලක්ෂණේ දේශනා කළා. ප්‍රශ්නමක් රහත් වුණා. සංඛාර ප්‍රශ්නෙත් තිබුණාද? කොහෙන් හරි මේක අවබෝධ කරන්න තියෙන්නේ. ඊළඟට දැන් ඔන්න භවය ගැන භවය ආශ්‍රයනොත් මේ ධර්මය අවබෝධ කරන්න අවබෝධ කරගෙන ditthi sampanna මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට උපාදාන ගැන. උපාදාන කියන්නේ මෙයයි කියලා අවබෝධ කරන්න ඕනේ. උපාදාන පවතින්නේ තණ්හාව ඇති කල්හි කියලා අවබෝධ කරන්න ඕනේ. තණ්හාව සම්පූර්ණයෙන් නැති කිරීමෙන් උපාදාන නැති කරන්න පුළුවන් කියන අවබෝධයට අපි ප්‍රවේශ වෙන්න ඕනේ. උපාදාන නැති කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ඥාණය මේ ඔක්කොම ඥාන මතක තියාගන්න. ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං නිකම් මේ භාවනාය තුලින් මේ නිකම් මේ තොරම් බලනවා වගේ දකින්න එක නෙමෙයි ඥානයක් මේ කතා කරන්නේ. අවබෝධයක් මේ කතා කරන්නේ. ඊළඟට ඔන්න දැන් උපාදාන ගැන හතර ආකාරයකින් යම් කෙනෙක් අවබෝධ කළොත් එයා සෝතාපන්න ශ්‍රාවකෙක් අඩුම වශයෙන්. ඉතින් මේක බැරිද? පුළුවන් දෙයක් නේ. අපිට කියන්න බෑ කොහෙන් අවබෝධ කරයිද කියලා. හේතුඵල ධහම කොතනින් හරි යා දකිනවා. ඊට පස්සේ තණ්හාව ගැනත් හතර ආකාරයෙන් අවබෝධය ඇති වෙනොත් එයා සෝතාපන්න ශ්‍රාවකෙක්. කොහොම කෙනෙක්ද? සෝතාපන්න ශ්‍රාවකී. කොහමද? තණ්හාව කියන්නේ මෙයයි කියලා අවබෝධ කරගන්න ඕනේ. තණ්හාව අටගන්නේ විඳීම ඇති කල්ලි කියලා අවබෝධ කරගන්න ඕනේ. විඳීම නැතිවීමෙන් තණ්හාව නැති වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. තණ්හාව නැති කරන්න තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයමයි කියලා ඥානය ඇති වෙන්න ඕනේ. ඔක්කොම ඥාන වෙයි. ආන් එතකොට ධම්මේ ඥානෙ අන්වේ ඥානෙ දෙක පිරිසුදුනාට පස්සේ යත් සෝතාපන්න එහෙම නැත්නම් මාර්ගඵලලාභී බවට පත් වෙනවා. ඊළඟට විඳීම. විඳීම ගැන අවබෝධ කළත් හරි. විඳීම කියන්නේ මෙයයි. දැන් අපි කතා කරන්නේ ඇහි ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ දිවේ, කයේ, මනසේ ස්පර්ශයෙන් විඳීම හයක් තියෙනවා. විඳීම හටගන්නේ ස්පර්ශය තුලින්. මේ එකක් ගන්න බුදුරණන්ස් තෝරනවා මේ සරල වෙලා යන නිසා කියන්නේ. ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙනවා. ඒ සඳහා මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා යම් දවසක අවබෝධයේ පිරිසිදු වුණා නම්, අනාගතයටත් අතීතයටත් බලලා අන්නේ ඥානියත් පිරිසිදු වුණා නම් ආන්නයට කියනවා දිට්ටි සම්පන්න ආර්ය ශ්‍රාවකයෙක් කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අපායගාමි රාග දේශ මොහේ ප්‍රහාණය කරපු කෙනෙක් කියලා. මව මෙරීම අර පංචානන්තරි පාප කර්ම කිසිදාක නොකරන කෙනෙක් කියලා. එතකොට අපිට පේනවා විඳීම අවබෝධ කිරීමෙන්ම ධර්ම අවබෝධයට ප්‍රවේශ වෙනවා. විඳීම හතර ආකාරයෙන් අවබෝධ කළොත් ධර්ම අවබෝධය වෙනවා. ඊළඟට ස්පර්ශය. ස්පර්ශය අවබෝධ කළත් හරි. මොකද්ද? ස්පර්ශ හයක් තියෙනවා. ඇහි ස්පර්ශය, කන ස්පර්ශය, නාසය ස්පර්ශය, දිව ස්පර්ශය, කන ස්පර්ශය. මේකේ පෙන්නනවා සලායතන සමුදය, පස්සේ සමුදය. ආයතන නිසා තමයි ස්පර්ශ හටගන්නේ. සලායතන නිරෝධා පස්සේ නිරෝධ. ආයතන නැතිවීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙලා යනවා. පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය ෂ්ටාංග මාර්ගයමයි. හතරාකාරයෙන් අවබෝධ කරගෙන ධම්මේ ඥානෙ අන්වේ ඥානෙ පිරිසිදු කරගත්තොත් එයා ධර්ම අවබෝධය කළ කෙනෙක්. එහෙනම් ස්පර්ශය අවබෝධ කළත් අපිට මේ සසරෙන් නිදහස් වෙන්න පුළුවන්. මාර්ගඵල ලබන්න දැන් ඔබට කියන්න පුළුවන්ද කවුරු කොතනින් අවබෝධ කරයි කියලා හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ එක එක විදිහට බණ කියද්දි එක එක විදිහට අවබෝධ කළා. ඇයි මේවා මේ වෙන වෙනම හැමතැනම තියෙන නිසා? බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට තේරෙන්නේ මෙතනින්. මෙයාට තේරෙන්නේ මෙතනින්. එතකොට දැන් අර මතකයි නන්දකෝවත් සූත්‍රේනේ. නන්දකෝවත් සූත්‍රේ අර අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥාන, ස්පර්ශ, විඳීම් ගැන නන්දකෝවද නන්දගහඳුනට බණ කියන්නේ කිව්වනේ බුදුරජාණන් වහන්සේ කියලානේ. කාටද කියන්නේ? භික්ෂුණීන් වහන්සේලාටනේ. ඔව්. පළවෙනි පාර කිව්වා ඒ වැඩේ ඉතර හරි ගියේ නෑ. ආයි ඕකම ගිහිල්ලා කියන්න කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ දන්නවා. ආයි ඕකම කියන්න කිව්වා ගිහිල්ලා. ඔව් අනිත්‍යයි, ඔව් දුකට අයිති, ඔව් Tamanට ඕන ඉදිරියට පවත්වන්න බෑ කියලා කියන්න කිව්වා. ලස්සන උපමා කතා දෙකක් ඒක තියෙනවා. ඉතින් විස්තර නෑවක් වෙලාවක් නෑ. ඒක කියද්දි ධර්මාභෝධය කළා. හොඳයි. ස්පර්ශය අවබෝධ කළාත් මේකෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඊළඟට නාම නෑ, සලායතන. සලායතන ආයතන 6 කියන්නේ මෙයයි. ආයතන 6 පැවැත්ම පවතින නාම රූප වල ක්‍රියාකාරීත්වයේ ඇති කල්හි නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අවබෝධ කළා නම් අන්‍ය දුකින් නිදහස් වෙනවා. මාර්ගඵලලාභී බවට පත් වෙනවා. මේක හොඳට හිතට ගන්න ඕනේ මේ කතාව. දැන් අපි විදර්ශනා භාවනාවේදී අපිට කොහෙන් අපි බණ අහන්නත් ඕනේ නිතරම. ඈ ධර්මයේ මෙනෙහි කරන්නත් ඕනේ. විදර්ශනාත් කොහෙන් හරි ඇටේ. ඒකයි මේ කොහෙන් අවබෝධ වෙයිද කියන්නේ බෑ. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට වැඩපිළිවෙල යෙදී ඉන්න. වෙන පිහිටක් නෑ මේ සතර පාදුකින් නිදහසෙන් මේ දුක් පීඩා වලින් ගැලවෙන්න වෙන පිහිටක් නෑ. ඊට පස්සේ නාම රූප ගැන හතර ආකාරයෙන් අවබෝධ කළා තේත් හරිනේ. කොහමද? නාම රූප අවබෝධ කරන්න ඕනේ. අවිද්‍යාසහගත විඥානයේ ඇති කල්ලි තමයි නාම රූප වල පැවැත්ම තියෙන්නේ කියලා අවබෝධ කරන්න ඕනේ. අවිද්‍යාසගත විඥානේ නිරුද්ධ වීමෙන් අවිද්‍යාසගත නාම රූප ධර්ම නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ නාම රූප නැති කරන වැඩපිළිවෙල ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා අවබෝධ කරගන්න ඕනේ. එතනින් අවබෝධ කළත් හරි. ඊළඟට විඥානීය ගැන හතර ආකාරයෙන් අවබෝධ කළත් ඒත් හරි. කොහමද? විඥානීය කියන්නේ මේයි. අවිද්‍යාසගත සංස්කාර ඇති කැල්ලි තමයි මේ අවිද්‍යාසගත විඥානයේ පැවැත්ම තියෙන්නේ කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ අවිද්‍යාසහග සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය සිද්ධ වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. විඥාන නැති කරන වැඩපිළිවෙල ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට අන්තිම එක සංස්කාර. කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර. ඒතර සංස්කාර කියන්නේ මෙයයි. මේ සංස්කාරවල පැවැත්ම පවතින අවිද්‍යාව ඇති කල්ලි කියලා අවබෝධ කරගන්න ඕනේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් මේ සංස්කාර නිරෝධය සිද්ධ වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. සංස්කාර නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා වෙයි. ඒ එකක් අවබෝධ කළා තියා ධර්මය අවබෝධ කළ කෙනෙක් කියලා මේ දේශනාව ඉතාම පැහැදිලිව හෙළිදරව් වෙන්නේ. එහෙනම් පින්නතනේ අපිට කොතනින් හරි හේතුඵල ධර්ම අවබෝධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් බලන්න මේ විස්තරය ගැන හිතලා මේකේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ හැම තැනම තියෙනවා. ජරා මරණ නැති කරන වැඩපිළිවෙලත් ආර්ය ශ්‍රාංග. ඉපදීම නැති කරන වැඩපිළිවෙලත්, භවය නැති කරන වැඩපිළිවෙලත්, උපාදාන නැති කරන වැඩපිළිවෙලත්, තණ්හාව නැති කරන වැඩපිළිවෙලත් ආර්ය ශ්‍රාංග. වේදනාව නැති කරන වැඩපිළිවෙලත්, ස්පර්ශය නැති කරන වැඩපිළිවෙලත් ආර්ය ශ්‍රාංග. ඊළඟට ආයතන නැති කරන වැඩපිළිවෙලත් ආර්ය. නාම රූප නිරුද්ධ කරන වැඩපිළිවෙලත් ආර්ය. විඥාන නිරුද්ධ කරන වැඩපිළිවෙලත්, සංස්කාර නැති කරන වැඩපිළිවෙලත් ආර්ය ශ්‍රාංග. අවිද්‍යාව නැති කරන වැඩපිළිවෙලත් ආර්ය. සම්මාදිට්ඨි සූත්‍රය තවත් තියෙනවා නේද? ආහාර නැති කරන වැඩපිළිවෙලත් ආර්යස්. ආශ්‍රව නැති කරන වැඩපිළිවෙලත් ආර්ය. ඔක්කොටම ආර්ය ශ්‍රාංග මාර්ගය. එහෙනම් ආර්ය ශ්‍රාංග මාර්ගවල ඔක්කොම නැති කළ හැකි. ඔක්කොම නැති කළ හැකි. මේව වෙන් කරන්න බෑ පින්නතන. එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොතනින් හරි මේක යථාර්ථය අපි දැකගත්තොත් අපි මේ ඉපදීමේ මැරීමේ යන ගමන හැමම නතර වෙනවා. වෙන ක්‍රමයක් නෑ. මේකම මෙනෙහි කළ අවබෝධ කරගන්න. මේකම මෙනෙහි කළ අවබෝධ කරගන්න වෙන පිටක් නැහැ. මේක මෙනෙහි වෙනකොට තමයි අනිත් ඔක්කොම අතාරින්නේ. මෙතන තියෙන හේතුඵල ධමයක්මයි වෙන දෙයක් නැත. මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් නැත. දැන් මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. සාස්වත දෘෂ්ටි ඒක නැති වෙලා යනවා හේතුඵල ධර්ම වැටෙනකොට. මැරෙනාට පස්සේ මුකුත් නැහැ කියලා කතාවක් තියෙනවනේ. මම මලාට පස්සේ ඉවරයි, ඔක්කොම ඉවරයි කියලා කතාවක් තියෙනව නේද? එතකොට ඔගොල්ලෝ හම්බිලා නැද්ද එහෙමයි? මැරෙනාට පස්සේ කවුද දන්නේ ඔය කියලා කියන. ඒකට කියන්නේ උච්චේ දෘෂ්ටිය. මේ දෙකම නැති වෙනවා හේතුඵල ධර්ම දකිනකොට. හේතුඵල ධර්ම දකින්නකොට සියලු දෘෂ්ටි ප්‍රහාණය වෙලා යනවා. එතකොට පින්නතුනි අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. ඔබ උත්සාහ කරන්න මේ ධර්මයේ කොතනින් හරි අවබෝධ කරගන්න. කොතනින් හරි අවබෝධ කරගන්න. දැන් බලන්න ජරා මරණ නැති කරන්න සම්මා දිට්ඨිය වඩන්න ඕනේ කියනවා. සම්මා සංකල්ප වඩන්න ඕනේ කියනවා. සමා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මේ වඩන්න. මම කිව්වේ දැන් උදේ මේ ප්‍රායෝගික කරන්න පුළුවන් ටිකක් කියලා නේ. එතකොට මේ වඩනකොට මොකද වෙන්නේ? අර මුල් පොරුක් ටික කැඩෙනවා. තණ්හාව නැති වෙනවා, උපාදාන නැති වෙනවා, අවිද්‍යාව නැති වෙනවා. එතකොට ඉපදීම නැති වෙලා තමයි දරාවන්න නැති වෙන්නේ. දැක්කද? ඉපදීම නැති වීම නැති වෙන්නේ. එතකොට ඉපදීම නැති කරන්නම් ඒ ඉපදින්නට හේතු වල යටින් තියෙන ටික අයින් කරලා ශේකල දාන්න ඕනේ. ඒ තමයි අවිද්‍යාව, තණ්හා, උපාදාන ඒවා නේද? ඒතර භවය නැති කළාට පස්සේ ඉපදීම නැත. උපාදාන නැති කළාට පස්සේ කර්ම හැදෙන්නේ නැත. තණ්හාව නැති කළාට පස්සේ උපාදාන හටගන්නේ නැත. එහෙමයි මේක. ඉතින් නොයේක් විදිහට මේ විස්තර විභාග කර කර අපිට කතා කරන්න පුළුවන්. පින්නතුනේ උදේ ඉගෙන ගත්ත එක මතක් කරන්නේ දැන්. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානේ හේතුන එකතු වෙයි ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම විඳීම නිසා තණ්හා උපාදාන භව ජාති ජරා. දැන් බලන්න මේ පරිසම්පාද විස්තරේ කොතෙන්ද ඔක ගැලපෙන්නේ කියලා. සලායතන වලට නේද? සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන උපාදාන පත්‍යා භව භව. ඒක නේද මේ කියන්නේ? අර බුදුරජාණන් වහන්සේ උදේ විස්තරේ මගින් කඩලා විස්තර කරන දැක්කද? දැන් මං කියවනේ මේ උදේ විස්තරේ අනිත් ටිකක් තියෙනවා කියලා. අනිත් ටිකක් තියෙනවා. හරිම රසවත් මේ රහස හෙළි වෙනකොට. මේ රහස හෙළි වෙනකොට ඒ රසයේ තරම් මේ ලෝකේ සත්‍ය රසයේ තරම් තව එකක් නැහැ කියලා නේ. පුදුම රහස් තියෙනවා මේක ඇස්සේ. තාම නිවැරදි පැහැදිලි කිරීම මේ න්‍යාය ඇස්සේ මේ සමීකරණ ඇස්සේ තියෙනවා. අපේ ජීවිත කතාව මේක ඇස්සේ තියෙනවා. අවුස් අවුස් බලන්න ඕනේ. එතකොට පේනවා. එතකොට දැන් ඔන්න ඒ කාරණාව ඔබ මතක තියාගන්න. දැන් මේ දැන් හොඳට අහගෙන ඉන්න දැන් අහගන්න තව පොඩ්ඩ වෙලා මම බලන්න කියන්නේ. දැන් ඔන්න අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියලා විස්තරයක් මම කිව්වා නේද? ඕක ඇතුලේ පංච උපාදාන ස්කන්ධය තියෙනවා. මොකක් තියෙන්නේ? පංච උපාදාන ස්කන්ධය තියෙනවා. බලන්න කොහෙද තියෙන්නේ කියලා. දැන් බලන්න විඥාණය සංඛාරපච්චය විඥානං කියන තැන මොකද්ද කියන්නේ? මේ චක්කු විඥාණය කියන්නේ චක්කු විඥාන සෝත ගහන ජීවහා කාය මන මෙන්න මේ විඥාන 6. බුදුරජාණන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයේ විඥාණය තෝරන්නේ toy විඥාන 6මයි. උපාදාන පරිවත් සූත්‍රයක වගේ විඥාන උපාදාන ස්කන්ධය තෝරන්නේ ඔය විඥාන 6මයි. ඒතකොට පංච උපාදාන ස්කන්ධයේ විඥාණයම තමයි මේ තියෙන්නේ වෙන අමුතු එකක් නෙමෙයි. ඊළඟට අපිට හම්බ වෙනෝනේ පස්සපච්චය වේදනා කියලානේ. ඒ වේදනාවේ ඒ කතා කරන වේදනාව චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා කියලා හයක්නේ කතා කරන්නේ. පංච උපාදාන ස්කන්ධේ වේදනාවත් ඒකමයි. අකුරක්වත් වෙනස් නැහැ පංච උපාදාන ස්කන්ධේ වේදනාව තෝරනකොට. ඒ වේදනාව තමයි මේ අමුතු වෙන වේදනාව නෑ. ඒ වේදනාව තමයි මේ පටිසම්පාදේ උඩට දාලා කතා කරන්නේ. එතකොට විඥානයක් තියෙනවා වේදනාවත් රූප තියෙන්නේ කොහෙද බලන්න? රූප පාදන ස්කන්ධේ. නාම රූප වල රූප කියන්නේ රූප පාදන ස්කන්ධේ මතක තියාගන්න. චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපායදාවේ රූපං කියලා නාම රූප වල රූප තෝරන්නේ. රූප පාදන ස්කන්ධය තෝරන්නේ ওই විදිහටමයි. රූප පාදන ස්කන්ධය තෝරන්නේ ওই විදිහටමයි. ඊළඟට සංඥාව කොහෙද තියෙන්නේ බලන්න. චිත්ත සංස්කාරවල සංඥා පාදන ස්කන්ධය තියෙනවා. නාම රූපවල සංඥා පාදන ස්කන්ධය තියෙනවා. වේදනාව තැන් තුනක තියෙනවා. චිත්ත සංස්කාරවල තියෙනවා, නාම රූපවල තියෙනවා, වේදනා පච්චා තණ්හා කියන තැන. ඒ තුන් තැනම වේදනාව තියෙනවා. වේදනා පාදන ස්කන්ධය. දැන් දෙහික සංඥාව තියෙනවා. කොහෙද? චිත්ත සංස්කාරවල සංඥාව තියෙනවා, නාම රූපවල සංඥාව තියෙනවා. ස්පර්ශයේ තැන් දෙකක තියෙනවා. කොහෙද? නාම රූපවල තියෙනවා, පස්සපච්චය වේදනා කියන තැන තියෙනවා. බලන්න කුණහසගේ ඒ වර්ග ඒ තේරුම් ගැනීම පහසුට ඒ නැවත නැවතත් දාලා තියෙන්නේ. මේක හොඳින් තේරුම් ගැනීම පිණිස. එතකොට බලන්න මේ පටිසම්පාද විස්තරේ පංච උපාදාන ස්කන්ධේ තියෙනවා. ආයතන හය නැද්ද? ඒ තියෙන්නේ සලායතන ඇස කන නාසය දිව කය මන. දැන් මේ පංච පාදන ස්කන්ධයයි ආයතන හයයි කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ නෙමෙයිද? දැන් ඔන්න අපිට ආයතන හයක් තියෙනවා. අපිට කියන්න බලමු අපිට පංච පාදන ස්කන්ධිකුත් තියෙනවා එක පැත්තකින්. දැන් මේ එකම කාසිය මේ දැන් රුපියලක් එක පැත්තකින් බැලුවත් අර රුපියලයි කියලා ගහලා තියෙන පැත්තෙන් බැලුවත් රුපියලම තමයි. අනිත් පැත්තෙන් රාජ්‍ය ලාංඡනයේ පැත්තෙන් බැලුවත් ඒත් රුපියලම තමයි. නේද? අන්නේ වගේ ආයතන 6 කියලා කියනවා. තව පැත්තකින් පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. පින්නතන මේක හරියට හරිම ලස්සනයි. මේ සංසාර ගමන ඔන්න ඔය න්‍යායට අරගෙන යන ඔය ක්‍රමයට ඔය පිළිවෙලට වාහනයක පොල් ගෙඩි පහක් දාගෙන යනවා වගේ. දැන් වාහනයක පොල් ගෙඩි පහක් දාගෙන යනකොට පොල් ගෙඩි පහ මගින් බානවා. ආයෙත් අලුත් පොල් ගෙඩි පහක් දාගන්නවා. තව ටිකක් දුර ගිහිලා ආයෙ පොල් ගෙඩි පහ බානවා. ආයෙ පහක් දා ගන්නවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ දිගින් දිගට පවතින්නේ මෙන්න මේ න්‍යායයට හසු වෙලා. ආයතන හය දිගින් දිගට මේ සංසාරේ පවතින්නේ මෙන්න මේ න්‍යායයට හසු වෙලා. මේ ක්‍රමයට යන්නේ. ඉතින් මේක විඳින්න නම් මේක දකින්න ඕනේ. බුදු කෙනෙක් තමයි දකින්නේ. මේක පෙරලන්න මේ ගමන අනිත් පැත්තට හරවන්න නම් බුදුරජාණන් වහන්සේ ගවවාද අපිට ඕනේ. බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතුවම අරහත්ත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ. අපි සෑම දිනාටම ගුරු උපදේශ අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ අනතුර සෑම දිනාම අරහත්ත්වයට පත්ුනේ මාර්ගඵල ලැබුවේ ගුරු උපදේශ සහිතව දැක්කද? එතකොට පින්වතනි, හරි අපූර්ව විස්තර මේ පරිසම්පාද විස්තරය තුළ අපිට හොයාගන්න පුළුවන්. හරි අපූර්ව විස්තර හොයාගන්න පුළුවන්. මම තව පොඩි එක විස්තරයක් කියලා මම මේ ධර්ම දේශනාව අවසන් කරනවා. මෙන්න මේක මම කියන එක පොඩ්ඩක් හිතන්න. දැන් ওই පරිසම්පාද විස්තරයේ අවිද්‍යාව කියන එක අපිට දැන් තියෙනවද නැද්ද? අපිට දැන් තියෙනවා. දුක ගැන අනවබෝධය, දුක හටගන්න, දුක නැති වීම, දුක නැති වෙනවා. අනාගාමී කියනකට අවිද්‍යාව තියෙනවා කියලා දේශනාවේ හෙළි වෙනවා. අපිට සංස්කාර දැන් නැද්ද? දැන් උස්ම ගන්නවා, හෙළනවා, විඳිනවා, හඳුනා ගන්නවා, විතක් විතර කරනවා. ඒකත් එන මේ දැන් ක්‍රියාත්මකව පවතිනවා නේද? අපිට දැන් විඥාන හයක් වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවා. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධය දැනගන්නවා, රසය දැනගන්නවා, පහස දැනගන්නවා, සිතිවිලි දැනගන්නවා නේ? විඥානහයක මේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? සතර මහා ධාතුන්ෙන් ඇතිච්ච ඇඟකුත් අපිට දැන් තියෙනවා. ඕක ඇතුලේ විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශ, මානසිකාර ඔක්කොම ටික මේ දැන් ක්‍රියාත්මකයි. රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධය හඳුනා ගන්නවා, ඇහෙන් විඳිනවා, කණින් විඳිනවා, ඈ එක පාට නිින්ද යනකොට මානසිකාරය වෙනස් වෙනවා නේද? ආයෙ ඇහැරෙනකොට එක පාට හා පටිසමුප්පාදේ ආඳුරු නේද කියන්නේ කියලා. ඔව්. මේ බෞද්ධ මන්දිරේ නේද කියලා. ඔව්. එතකොට මානසිකාරය වෙනස් වෙනවා. සමහරවිට මනෝ ලෝකෙ කොහේ හරි මේ ඇති දැනුත් ඇති සමහර විට. එතකොට නාම රූපත් එහෙනම් දැන් ක්‍රියාත්මකයි. සලායතන ඇයි මේ තියෙන්නේ? ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක්, නාසය, දිවක්, ශරීරය, මනස. ඒ ටිකක් දැන් වැඩ නේ. හරි. ස්පර්ශ දැන් එකතු වෙනවනේ. හැය රූපය විඥානය, කණයි ශබ්ද විඥානය, මේ දැන් එකතු වෙනවනේ. ආසය ගන්ධය විඥානේ, දිවය රසය විඥානේ, කයයි පහසය විඥාන, මේ දැන් එකතු වෙනවානේ. මනසයි සිතුවිලි විඥානේ. මේ ටික ඔක්කොම එකට වැඩ නැද්ද දැන්? ඔක්කොම වැඩ. හැබැයි මේකේ අවිද්‍යාවත් එක්ක තමයි දැන් වැඩනේ. මොකක් එක්කද? අවිද්‍යාවත් එක්ක තමයි මේ ටික වැඩ දැන් මැෂින් එක. දැන් එතකොට විඳින්නේ නැද්ද අපි? විඳිනවා. එහෙන් විඳිනවා, කණින් විඳිනවා, නාසයෙන් විඳිනවා, දිවෙන් කයෙන් මනසෙන් ඉතින් දැන් උනේ පරිසම්පදම වේදනාවට එනකන් කතා කරලා ඒ ටික ඔක්කොම දැන් ක්‍රියාත්මකව පවතිනවා. දැන් රූපේට ආසාව නැද්ද? ශබ්දේට ආසාව, ගන්ධේට, රසේට, පහසට, සිතිවිලිවලට ආසාව නැද්ද දැන්? ආසාව තියෙනවා. එහෙනම් ආසාවක් දැන් තියෙනවා නේ. ඊළඟට සෝතාපන්න වෙච්ච නැති කෙනෙක්, සෝතාපන්න වෙලා නැත්තම් යම් කෙනෙක්, ඒගොල්ලෝ ළඟ තියෙනවා දුෂ්ටි වලට බැඳලා ඉන්නවා. ශීලගත වලට බැඳලා ඉන්නවා. මම කියලා ජීවිතය ගැන හිතාගෙන ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු වලට බැඳලා තියෙන. දැන් ඒව නැද්ද දැන්? උපාදාන නැද්ද? උපාදාන තියෙනවා. එකක් දෙකක් හරි තියෙනවනේ. රහත් වෙනකොට ඔක්කොම උපාදාන තියෙන්නේ. දැන් කර්ම හැදෙන්නේ නැද්ද? රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, කාම භවයේම හැදෙන්නේ නැද්ද දැන්? හැදෙනවා. භවයත් එහෙනම් හැදෙනවා. දැන් උපදිනවද? දැන් උපදින්නේ නැහැ. මේ ටික ක්‍රියාත්මකව පැවතිල්ල තුල උපදිනවා. ඊළඟට දැන් මේ පොදියම නැති කරන්න මොකද කරන්න ඕනේ? ආර්ය ශ්‍රාංග මාර්ගයේ අන්න දැන් ඔක්කොටම මේ පොදියම දැන් ජාති ජරා මරණ නැති කරන්න දැන් ජාති අයින් කරන්න බෑනේ අපිට. ඉපදීම වෙන ක්‍රමයකින් අයින් කරන්න ක්‍රමයක් එහෙම නැහැනේ. ඒක ඒකට හේතුව නැති කිරීමෙන්නේ ජරා මරණ එහෙම නැති ඉපදීම නැතිකන් තියෙන්නේ. දැන් ගහක ගෙඩියක් කඩනවා වගේ ජාති අයින් කරන්න බෑනේ අපිට. නේ? ජරා මරණ එහෙම අයින් කරන්න බෑ. ඊට අදාළ හේතු නැතිවීමෙන් තමයි නැති වෙන්නේ. එතකොට මේ ක්‍රියාත්මක වන පොදිය මේ පොදියේ තියෙනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද. ඊළඟට කර්ම හැදි හැදි පවතින මේ දකින රූප වලට අනුව, ශබ්දයට අනුව, ගන්ධයට අනුව කර්ම හැදි හැදි පවතින. රූපේට ආසාව, ශබ්දයට ආසාව ආදී ආසාවල් දැන් ක්‍රියාත්මකව පවතිනවා. දැන් විඳ විඳ ඉන්නේ අපි. විඳ විඳ ඉන්නේ. විඳ විඳ ඉන්නේ. අනවබෝධයත් තුළ විඳ විඳ ඉන්නේ නේ බෑ. තර වේදනාව නිරුද්ධ කරනවා කියන්නේ වේදනා උපාදාන ස්කන්ධය නිරුද්ධ අනවබෝධයත් තුළ විඳින්න නැති කරන්නයි අපිට ඕනේ. මොකද්ද නැති කරන්න ඕනේ? අනවබෝධයත් තුළ විඳින එක. වේදනා උපාදාන ස්කන්ධය නැති කරන්න ඕනේ. දැන් රහතන් වහන්සේත් විඳිනවා. හැබැයි අවබෝධයත් තුළ ඉඳලා. අපිට ස්පර්ශය නැති කරන්න ඕනේ. ස්පර්ශය නැති කරන්න ඕනේ කියන්නේ මේ අනවබෝධයත් තුළ කරන ස්පර්ශය නැති වෙන්නයි ඕනේ. රහතන් වහන්සේගේ ඇහැ රූපේ විඥානය එකතු වෙනවා. නාම රූපවලත් අනාවෝදයත් තුළ මේ නාම රූපවල පැවැත්ම නැති කරන්නයි අපිට ඕනේ. අනාවෝදයත් තුළ අවිද්‍යාවත් එක්ක තියෙන විඥානය නැති කරන්නයි අපිට ඕනේ. අනාවෝදයත් තුළ මේ හුස්ම ගන්න එක, හෙළන එක, කල්පනා කර කර ඉන්න එක, විතක් විචාර කරන එක තමයි අපිට නැති කරන්න ඕනේ. ඒ සියල්ලම කරන්න තියෙන කුමකින්ද? ආර්ය ශ්‍රාංග මාර්ගය දිනු කිරීමෙන්මයි. ඒත් ආර්ය ශ්‍රාංග මාර්ගය දිනු වෙනකොට අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්ම සකස් වීම නැතිවීම කරන කොටගෙන ඉපදීම නැති වෙලා යනවා. උපදින්නේ දැන් උපදින ස්වභාවයෙන් යුක්තෙන් දැන් මේ ටික තියදී ඔන්න අපි මේ වහල කඩාගෙන වැටුණා. හරි සුනාමිය ආවා වගේ. දැන් පටිසම්පාදේ ක්‍රියාත්මකයි. දැන් මොකද වෙන්නේ? ඈ අපි ඔක්කොම කොහෙට කොහෙට හරි යනවා. අපි පොදි ගහකට ටිකක් තියෙනනේ පොදිය. ආ එක්කෙනෙක් බල්ලෙක් වෙයි, තව එක්කෙනෙක් හරකෙක් වෙයි. ඈ තව පිරිසක් දිව්‍ය ලෝකයයි. ඈ ඊට පස්සේ සමහරට මේ ඈ කොහේ කොහේ යයිද දන්නේ? මේ මව් කුසේකට යයි සමහරු නේ. ඇයි හේතුව? දැන් මේ පරිසම්පාදයේ ක්‍රියාත්මකව පවතින නිසා ප්‍රශ්නේ ඒකයි. එතකොට අපි හිතමු අපි හිතමු මෙතන ඉන්න කෙනෙකුට අරහත්ත්වයට නැත්නම් අරහත්ත්වයට පත්විච්ච කෙනෙක් කවුරු හරි ඉන්නවා කියලා නිකන් හිතමු. ඒ පත්විච්ච කෙනෙක් හිටියොත් මේක අවහලේ කඩන් වැටෙද්දී උපතක් කරා යයිද? උපතක් කරා යන්නේ නැහැ. අන්න ජාති නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරුද්ධ. අන්න උපදීම නැති වෙලා යනවා. එහෙනම් දැන් අර පරිසම්පද ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පෙරලා උපාදාන හතරම නැති වෙලා තියෙන්න ඕනේ එක වෙන්න නම්. තණ්හා හයම නැති වෙලා තියෙන. අවිද්‍යාව ඉතුරුක් නැතුවම නැති වෙලා තියෙන්න ඕනේ. කර්ම සකස් වීම සම්පූර්ණයෙන් ඇනහිටලා තියෙන්න ඕනේ. ඒ උපතක් කරා නොයන අනාගාමි කෙනත් උපතක් කරා යනවා. එහෙනම් පින්නතුනි තේරුම් ගන්න මෙන්න මේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ සත්වයා යන්නේ. කිසි කෙනෙක් මේ තුන් ලෝකේ දැක්කේ නැහැ සත්වයා මොන හේතුවින්ද සංසාරේ යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දැක්ක මෙන්න හේතු. ඒතර හේතු නැති කරන්න ආර්ය ශ්‍රාංග මාර්ගය නැමැති සුන්දර මාර්ගය දිනු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අත්දැකීමෙන්ම හෙළිදරව් කළා. ඉතින් අපිට ආර්ය ශ්‍රාංග මාර්ගය වඩා ගත්තොත් අර සියලුම කර්ම උපාදාන අවිද්‍යා දුරු කරලා උපදින්න ස්වභාවයෙන් අපි යුක්තයි නේද? දැන් මං කිව්වේ දැන් මේ මහලක දානත් අපි උපදිනවා. ඒ උපදින ස්වභාවයෙන් යුක්තයි. ඇයි ඒ? පරිසම්පාදේ ක්‍රියාත්මක වෙන නිසා. ඒකයි. ඒ ඉපදීම නැති වෙන්න නම් අපි දැන් අවිද්‍යා තණ්හා උපාදාන සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා තියෙන්න ඕනේ. අබැයි සෝතාපන්න මට්ටමින් උපාදානයම නැති කරලා තිබුණොත් ආයි සතෙක් වෙලා උපදින්නේ නැහැ. ඒ යම් යම් මට්ටනොත් ඒකේ තියෙනවා කෙලස් ප්‍රහාණි. ඉතින් පින්නතුනි දිගින් දිගට විස්තර කතා කරන්න වෙලාවක් ඉදෙන පාටක් නැහැ. ඒ නිසා කවුරුත් හොඳට මේ පටිච්චසමුප්පාද ධර්මයේ හිතන්න. ආනන්ද හාමුදුරුවෝ දවසක් භාග්‍යතුන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මට හරි ලේසියට තේරෙනවා මේ පටිච්චසමුප්පාදේ. ආහානන්දේ එහෙම කියන්න එපා. මේ පටිච්චසමුප්පාදේ තීරින් නැති හිඳමයි නූල් පන්දුවක් පටලවිලා වගේ මේ සත්වයා සංසාරය යන්නේ දැක්කද? එහෙනම් පින්නතනි අපි තව තවත් නුවණින් විමස විමසා මේ ධර්මයේ මේ ලැබිච්ච අවස්ථාවේ තාම මේ කල්ප කෝටි ගාණක සමාහට මේ අපිට මේ පරිසම්පාද ධර්මයේ මේ අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ මේ හිලි කරන විවෘත කරන මේ ධර්මයේ ආහඬ ලැබුණේ. දැන් මේ අවස්ථාව මගාරව ගන්න එපා. තව තවත් ධර්මයේ මෙනේ අමාරුයි කියලා පස්සර දාන්න එපා. දැන් සමාහට මේක තේරෙන්නේ නැතුව ඇති. නමුත් ආයයි පොත් බල බල මේක ටික ටික තේරුම් ගන්න උත්සාහ කරන මේ ඔක්කොම ඕනේ නැහැ ධර්මාවබෝධයට. අන්කේ කොතනින් හරි අවබෝධ කරන්න පුළුවන්. නමුත් කියවන තරමට, අහන තරමට, මෙනෙහි කරන තරමට, විදර්ශනා වශයෙන්, සමත වශයෙන් භාවනා කරන තරමට ධර්මාවබෝධයක් මං වේවි. අපිට මේ දුක් දොම්නස් පීඩාවලින් නිදහස් වෙන්න වෙන කිසි විකල්පයක් නැහැ. මෙන්න මේ ධර්මය අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අප සෑම දිනාටම මේ භයානක දුකින් නිදහස් වීමේ පරම භාග්‍ය උදා වේවා. සාදු.